මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙකින්ම නැති ඇමතිවරු මොනවද කතා කරන්නේ ගෑනු ගැනයි වෙන වෙන ඒවා පඩික්කම් ගැනයි ඒවානේ කතා කරන්නේ මේවා මිනිසුන්ට වැඩක් තියෙනවද මිනිසුන්ට කොහෙ නෑ නේ ඒවා දැනගන්න මිනිස්සු අපිව පාර්ලිමේන්තුවට පත් කරලා තියෙන ඒවා දැනගෙන ඔබ දන්නවද මේ පාර්ලිමේන්තුවේ එක වචනයකට කොයිතරම් මුදලක් වියදම් කරනවද කියලා කවුරු වෙනුයි කුමක් වෙනුයි ජනතාව වෙනුයි රට වෙනුයි ප්‍රජාතන්ත්‍රවාදී ඔය ආදී වශයෙන් ඒවල් වෙනුවෙන්නේ මේ පාර්ලිමේන්තුව පවත්වන්න ජනතාව නියෝජනය කරන පුද්ගලයෝ හැටියට යම් කිසි විනයකට හික්මීමකට යටත් විය යුතුයි ඒ විනය හික්මීම නැති තැන වක්ක කඩුව කැඩුවා වගේ ඔහේ කටට එන වචන කියලා ඒ නිසා තමයි නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මාළුව නැහින් කටින්දයි ඒ වගේම තමයි බොහෝ දේශපාලඥයෝ නැහින් කටින්ද ඒ අයට ඡන්ද අඩු වෙන්නේ කටින්ද